नमोतस्ते भगवतो अरहतो सम्मा संबुद्धस्ते नमोतस्ते भगवतो अरहतो सम्मा संबुद्धस्ते नमोतस्ते भगवतो अरहतो सम्मा संबुद्धस्ते एक दृष्टियत दक्वा तिलेन्ने अर्मयात සිතක් විරුද්ධවත් ආහාරයක් කියලා මේ හතර. මේ හතරට තමයි රූප සමුත්ථාන කියලා කියන්නේ. ඒ නිසා ඒ ගායින් උපදවන රූප වලට කියනවා කම්ම සමුත්ථාන, චිත්ත සමුත්ථාන, ඉති සමුත්ථාන, ආහාර සමුත්ථාන රූපේ කියලා. ඒවා තව විදිහකින් දක්වනවා කර්මජ රූප චිත්තජ රූප, චිතජ රූප, ආහාරජ රූප. ඒ කර්මයේ ගැනයි අප පසුගිය දිනේ කතා කළේ. ඒ කර්ම නම් චේතනා වශයෙන් එන අතීත කර්ම චේතනා කීයක් වල 25ක් තිබෙනවා. ඒ චේතනාවෝ ඒ ජාති වලදී ප්‍රතිසංවිහි පටන් ඒ චුතිය දක්වා අදහස් කරන්නේ චුතියට ඊට ආසන්න අවස්ථාව වෙන චුතියට චිත්තක්ෂණ 17ක 17ක් ඔව් 17ක් පිළියෙදි තමයි අන්තිම රූප කර්මජ රූප උපදින්නේ. ඒ චිත්තජ උපජ ආහාරජ ගැන නෙවෙයි මේ කතාව, කර්මජ රූප ගැන තමයි. කර්මයෙන් උපදවන රූප ඒ ප්‍රතිසන්ධිය ලත් අවස්ථාවේ පටන් ගනි ඉපදීම ආරම්භ කරනවා. ආරම්භ වී ඒ නැවත නැවතත් ඒ රූප උපදවනවා කර්මයෙන්. ප්‍රතිසන්ධියට චිත්තක්ෂණ 17ක් පිළියෙදී ලැබෙන සිටෙහි පළමුවෙනි චිත්තක්ෂණය දක්වා, ඒ කියන්නේ පළමුවෙනි චිත්තක්ෂණය කියන්නේ ඒ සිටේ උත්පාදකය. උපාදක්ෂණයේ දක්වා තවත් විදිහකින් කියනවා නම් යම් රූපයක 17වන චිත්තක්ෂණය සම්පූර්ණ වන්නේ චිතිසිතේ භංගයෙහිදී නම්, චිතිසිතේ භංගයෙහිදී චිත්තක්ෂණ 17 සම්පූර්ණ වෙන පරිදි ඒ අන්තිම කර්මජ රූප උපදී. ඒ අතරතුරේදී ඉපදීමක් නැහැ. ඉපදීම නවතින. ඒ දෙමිනයි ඒක දක්වන්නේ. මේ මරණාසන්න චිත්ත වීර්ය අපගතව මරණාසන්න චිත්ත වීර්යයේ අන්තිම සිත වශයෙන් අන්තිම චිත්ත වීර්යයේ සිත නැමෙයි ගන්නවා. චිත්ති සිතේ කියන එක වීති මුක්ත සිතක්. වීතිය කියලා ගන්න තැනදී ඒ වීතියට ඇතුළත් කොට වීතියෙහි ප්‍රස්තාර කොට දක්වනවා භවාංගම් දක්වනවා. ඒ අතීත භවාංග කියලා මෙහෙම දක්වන ඒවා තියෙන්නේ. එහෙම නැතුව අතීත භවාංග මුදක්වා භවාංග කියලා විතරක් දක්වන භවාංග තරණ උපච්ඡේද ඉතිරියට දක්වනවානේ. මේවා වීතිසිත් නෙවෙයි. මේවා වීතිසිත් නෙවෙයි. ඒවා වීති මුක්තස. අපි දන්නවානේ ප්‍රතිසංධි භවාංග චුති කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් ద్వාර විමුක්ත වීති මුක්ත සිත්තේ කියලා ඒවා කියන්නේ. ඒ නිසා වීති සිත් වලට ඇතුළත් වන්නේ නැහැ. වීති සිත් සියල්ලම කියන්නේ වීති සිත් කියන අපි ප්‍රශ්නයක් වශයෙන් අහුවෙත් මේ තිබුණ තුන්ගේ 80යි කියන්නේ වීති සිත් 80යි. දැන් ඒ වීති සිත් 80 වෙනි සමහර සිතක් තිබෙනවා වීති මුක්තවද ලැබෙන. ඒ මොනවද කියතේ? වීති මුක්තව ලැබෙන සිත් කීපයක් මෙතන මේ 80ට ඇතුළත්. වීති මුක්ත වෙන. දැන කීයද? කීයද? මේ 80ට ඇතුළත්. ඒ ප්‍රීති සිත් වශයෙන් දක්වන සිත් 80ට අතුලත් සිත් අතුරෙන් ප්‍රීති මුක්ත වෙන සිත්ද තිබෙනවා. මේවා ඒවා ප්‍රීති වලටත් ලැබෙනවා. ප්‍රීති මුක්ත වෙන සිත් තිබෙනවා ඒ අතර. ඒ කීයද කියතේ? ප්‍රීති මුක්ත වන්නේ මොන සිද්ද? ප්‍රීති මුක්ත වන්නේ කොයි අවස්ථාවලදීද? මොන කෘත්‍යවලදීද ප්‍රීති මුක්ත වන්නේ? පටිසන්ධි භවාංග චුති. නේ? පටිසන්ධි භවාංග චුති. ඒ නිසා මේ සිත් 80 අතුරෙන් යම් සිතක් යම් සිත් කොටසක් පටිසන්ධි කෘත්‍යයෙන් ලැබෙනවා නම් ඒවා තමයි ප්‍රීති මුක්ත කොට ගන්න කියන්නේ. ඔව් එච්චරද එතරම්ද නේ කියද 10යි කියන 10ක් කියනවා දීති මුක්තවද මේ 80යි දීති මුක්තවද ලැබෙන 10ක් කියන මොනවාද ඒ සම්පීර්ණ දෙකයි මහා විපාක අපට දීති මුක්ත බව කරුණක් නෙවෙයි මේ ඒ චිත්ත වීතිය ප්‍රස්ථාර කොට දැක්වීමේදී දැන් සිද්ධාපන්නට ඕනනේ අපි ප්‍රතිසිත ප්‍රස්ථාර කොට දක්වන්නේ මරණාසන්න චිත්ත වීතිය මරණාසන්න චිත්ත වීතිය කියන්නේ අපට ඕන නම් ඒක මනෝපාරික මරණාසන්න චිත්ත වීතියක් වශයෙන් ප්‍රස්ථාර කොට ඇති භවංගේ ධර්ම පච්චේත මනෝද්වාරා වචන ධවන දවන් පහල් කියලා කියන්නේ මේ දවන් සිද්ද ගවන්නේ අර්ණාසන්න සිද්දී කියන්නේ අපි ගන්නේ අවසන් වන සිද්ධියක් වශයෙන් ගන්නකොට දැන් මේ සිද්ධි සිද්ද රාහත්වෙන් සිද්දට ගැනෙන්නට ඕන ඉන්නේ නැහැ මේක දාහක නම් එක හැටියට ගැනෙන්නේ යම් සිතක් නා ඒ සිද්දේ උපාදක්ෂණෙහිදී කර්මජ රූප උපදින විදක්ෂණී පටන් කර්මජ රූපී කදී නෑ විදක්ෂණී පටන් උපරින්නේ නෑ එතකොට මේ ආපසු ගන්නම මෙතන එකයි කියලා ගත්තා ආපසු ගන්නකොට 17 වෙනවා අනේ 17 වෙන සිතේ උත්පාදක්ෂණීදී තමයි අවසාන වරට කර්මජ රූප උපදින්නේ ඒ බහුවේ මේ උපන් කර්මජ රූප වලට චිත්තක්ෂණ 17 සම්පූර්ණ වන්නේ චුතිසිතේ භංගක්ෂණය. ඒ නිසා චුතිසිතේ භංගක්ෂණය කියන්නේ චුතිසිත ඇතිව නැතිවීමත් කර්මජ රූපයන්ගේ භංගයත් එකවර සිදුවන්නේ පෙරපසු මොරි. පෙරපසු මොරි සිදුවා. අනේක තේරුම් ගන්නට ඕන. කර්මජ රූප යම් අවස්ථාවකදීද උපදින්නේ. ඒ අවස්ථාව තමයි ප්‍රතිසන්ධි අවස්ථාවේ කියන්නේ. අපි දන්නවා ප්‍රතිසන්දි මෞකුස ප්‍රතිසන්දි ගන්න මේ මිනිසුන් වශයෙන් සැලකුවොත් ඒ මෞකුස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට වැඩිම සංඛ්‍යාවක් කර්මජ රූප උපදී නම් ඒ උපදින්නේ කලාප වශයෙන් තුනයි කර්මජ කලාප තුනයි නේ චතු දසක සෝත් නේ චතු නෙවේ කාය දසක භව දසක වත් දසක ආය දසක, භව දසක, වත් දසක. ඒ තුනයි උපදින. සමහර කෙනෙකුට ඒ කිවේ වැඩි සංඛ්‍යාවක් නම් කලාප තුනයි. අඩු වශයෙන් නම් කලාප දෙකයි. භව දසකේ නැතිව කලාප දෙකයි. ආය දසකයයි වත් දසකයයි. අත් දසක. දැන් ඊට පස්සේ එක්වස්තාවකදී චක්කු දසක, සෝත දසක, ඝාන දසක, ජීවහා දසක. ඒවා උපදිනවනේ. ඒවා ඉපදුනාම ඒවා උපදින්නට පටන් ගත්තමයි කර්මජ කලාප සම්පූර්ණ වන්නේ. එකෙක් කර්මජ කලාප සම්පූර්ණ නැහැ. කර්මජ කලාප වලින් කලාප තුනයි. ඒ චක්සු දසකාදිය උපදින තුරු පොදි. ඒ චක්සු දසකාදිය සම්පූර්ණ වුණාම ඒ කලාප සියල්ලම වෙනවා. ඒ භාවයේ ඒ කියන්නේ මෞඛස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඒ කලාප සියල්ලම. දැන් ඒ කර්මජ කලාප සියල්ලම ලැබුණාට පස්සේ ඒ කර්මජ රූපයන්ගේ ඇතිවීම පිළිබඳව තමා කියන්නේ සම්පති කියලා. සම්පති කියන්නේ ඒ කාලේ. උපචේ කියන්නේ ඒ කර්මජ රූප සම්පූර්ණ වන තුරු ඇතිවීම උපචේ හැටියට ගන්නවා. එහෙම එක විදිහකින් උපචේ සම්පති දෙකයි වෙනකොට දක්වන්නේ මේ විදිහට. උපචේ කියන්නේ ඒ කර්මජ කලාප සියල්ලම සම්පූර්ණ වන තුරු මුලින් මුලින් හටගන්නා වූ කර්මජ කලාපයන්ගේ ඇතිවීම පිළිබඳව කියනවා උපචේ කියලා. ඒ කර්මජ කලාප සියල්ලම සම්පූර්ණ වූාට පස්සේ නැවත නැවතත් ඒ කර්මජ රූපයන්ගේ පරම්පරා වශයෙන් පැවතගෙන යාම වශයෙන් ඇතිවීම සම්පූර්ණ. එහෙම දැක්කේ. අනේ හැම රූපයක් පිළිබඳවම ජරතාවක් එනවානේ. හැම රූපයකම ඒ ජරතා කියන්නේ ඒකනේ ඒවට ලක්ෂණ රූපේ කියලා කියන්නේ. ඒ කුතේටි ජායන්ති කියලා තෙන්නේ. ඒවා කිසිදු හේතුවක් ප්‍රත්‍යක් නිසා උපදනා ධර්ම හැටියට නෙවෙයි දක්වන්නේ රූප හැටියට නෙවෙයි. රූපයන්ගේම ලක්ෂණ වශයෙන්. මොකද්ද මේ ලක්ෂණ? එතන තියන්නේ අනිත්‍ය ලක්ෂණයයි විශේෂයෙන් මෙතන පෙන්නන්නේ. උපචය, සංතති, ජරතා අනිත්‍ය. ඒ උපචේ සම්පති කියන දෙකෙන්ම දැක්ුවේ උපාදය. උපචේ සම්පති ජරතාවෙන් දක්වන්නේ ජරාව. ජරතා කියන්නේ ජරාව දිරීම. ඒ කියන්නේ ජරා ජීර්ණතා කියන ඒක දිරීම. භංගය ජරතා අනිත්‍යතා කියන්නේ භංගය. ඒකට මේ රූප පිළිබඳ ඒ ලක්ෂණයක් පෙන්වන්නේ. රූපයන්ගේ තිබෙන ඒ අවස්ථා භේදයක් දක්වන්නේ. ඇතිවීමක් තිබෙනවා. ඒ ඇතිවීමට පස්සේ පැවැත්මක් තිබෙනවා. පවතිනවා කියන්නේ නිකන් දිගට ඒකාකාරව තිබීමක් නෙවෙයි. Tamanta අයත් ආයු කාලේ ගත කරමින් පැවැත්මක් අනතුරුව ඒ ආයු කාලය සම්පූර්ණ වී නිරුද්ධ වීමක්. ඒක දැක්වීමටයි ඒ ජරතා අනිත්‍යතා කියන දෙක දක්වන්නේ. අනිත්‍යතාව භංගය. දැන් එහෙම ඒ විදිහට සිත පිළිබඳව කීවේ නැති වුණා. සිතේ තිබෙනවා උපාදයක්. සිතේ තිබෙනවා පැවැත්මක් පිටියක්. සිතේ තිබෙනවා භංගයක්. ඒ කියන්නේ උපාදිතී භංග කියන්නේ ඒ උපාදිතී භංග කියන එක සිත පිළිබඳව උවමනානම් කියත හැකි ජාති ජරා මරණ කියන්නේ. ඒ සිත පිළිබඳව ජාතියක් ඇතිවීමක්. සිත පිළිබඳව ජරාවක් තිබෙනවා. ඒක ක්ෂණික ජරාවක්. සිත පිළිබඳ වූ මරණයක් නැතිවීමක් ඒක ක්ෂණික මරණයක්. අනේ විදිහට ධාති ජරා මරණ එමයි උපාදිතී භංගකයක්. ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි. ඒ පවතිනයි කියන එකෙන් එකාකාර පැවැත්මක් ගැන කියන්නේ නැහැ. දැන් අපි ඉපදෙලා ඉපදිලා අවුරුදු 50 60 70 80 100 එහෙම ජීවත් වෙලා මරතක් ඒ කාලය තුලදී එකාකාර පැවැත්මක් නෙවෙයි තිරෙන්නේ. කියන්නේ නාම රූප දෙක උපදින නැති වෙන උපදින නැති වෙන ඒ විදිහේ පැවැත්මක් තියෙනවා. වෙනසක් නොවි තිබෙන පැවැත්මක් නෙවෙයි. ඒ වෙනසකුත් වෙනවා. එක කාලයකදී ජරාව දැකෙන්නේ මේරීම දැකෙන්නේ වැඩෙන රූප හැටියට. ඒකනේ දැන් අතදරුවෙකු හැටියට සිතින ළමයා හේන් ගොම ඉක්මනට ශරීරෙහි වැඩිමක් වෙන්නේ වැඩිම ඒකත් ජරාව තමයි. ඒ ජරාවේ නැත්තම් මේරීම රූපයන්ගේ මේරීමේ තිබෙන එක අවස්ථාවක්. ඒක හැදෙට වැඩෙන රූපසේ ගන්නවා. එහෙම එකක ඊට පස්සේ ඒවා පිරිහෙන පක්ෂයට යනවා. එතකොට මේ ඒ දාවෙන් කරන්නේ දිරීමමයි. දිරීම එහෙම නැතුව ජරාව කියන එක කාලයකදී කරගෙන යනවායි කියලා හිතන්න බෑ. ඇතිවීම එකම තිබෙන්නේ ජරා. ඒක තමයි ඒ රූප වැඩෙනවා. ජරාවේ ලක්ෂණයක් එනවා. ඒ මොකද එක කාලයකදී ඒ රූපවල රූප ඇතිවීමට තිබෙන හේතු තිබෙනවානේ ඔය සමුත්ථාන. ඒ සමුත්ථානයන් නිසා උපදවන රූපයන්ගේ වර්ධනයක් ලැබීමක් වැඩි ඒවත් දැන් විශේෂයෙන්ම එක කාලයකදී ආහාරයෙන් කෙරෙන උපස්තම්භනය කොයිතරම් ලැබුණා අර අරුණ සිරුරක වැඩෙන ශරීරයක ඇතිවන විදිහේ තත්වයක් පවතින්නේ නැහැ එහෙම වන්නේ නැහැ ඒක ඒක භවවල ඒ ස්වභාවය ඒ රූපයන්ට රූප ඇතිවන හේතු ඒ අපි ගතොත් හොඳ මේ ඕජා සම්පන්න ආහාර පරණ වියෙහි නැත්නම් බාල වියෙහි සිටින ළමයෙකුට දෙන ඒ වගේම බොහොම වෘද්ධ මහලු කෙනෙකුට දෙනවා අර තරුණ ශරීරය ඇති දරුවාගේ නැත්නම් තරුණයාගේ ශරීරය බලා සිටීමේ වැඩෙන බවක් තියෙන අර මහලු තැනත්තාට කොයිතරම් ඒවා දුන්නත් එයින් ලැබෙන ඒ තරම් ප්‍රයෝජනයක් නැහැ ඒකනේ මේ වෘද්ධියට පවා 50 60 කවුරුන්ට පස්සේ ඒ තරම් මේ දෙත්‍රිමේදී ඒ නොදී බැරිද දෙනවයි කියලා සමහරු කියනවා ඈ ඒ තරම් තත්ත්වයක් ඒ මේ දිරන බව ඒ දිරන බව නිසා ඒ රූපයන් වලදී අපේ කැමැත්තේ හැටියට පවතින දේවල් නෙවෙයි ඉතින් අර කර්මය නිසා හටගන්නා රූප තමයි මේ ශරීරයේ පිළිබඳ ඉතා වැදගත් රූප කොටස වන්නේ ඒ වැදගත් රූප කොටස වන්නේ ඒවායේ තියෙන විශාලත්වය නිසා නෙවෙයි ඒවාති විශා ඒවා කර්මජ රූප කියනවා මොනම විශාලත්වයකින් දක්වන්නට බෑ ඒ කර්මජ රූප පිළිබඳව සලකන විට අපි දන්නවනේ දැන් කර්මජ රූප මලසිරු රෙහි නෑ කියන්නේ මරණයි කියන්නේ චුතිසිත ඇති වෙලා නැතිවීමත් සමග මේ චුතිසිත ඇති වෙලා නැතිවීමත් සමග කර්මජ රූප සියල්ලම මේ ශරීරයෙන් පහවලා ඒකනේ ඒ කර්මජ රූප සියල්ලම පහවි ගොස් ආයු උස්මාච විඥානං යදා කායං ජහන්තිම අපවිද්ධෝ තදා සේති ඉරත්ථංග කලින්ගරං එතන කර්මජ රූපයන් අතුරෙන් ප්‍රධාන කර්මජ රූප දෙකක් ගත්තා ආයු උස්මජය ආයු කීර ජීවිතේන්ද්‍රිය රූපය උස්මේ කීරේ කර්මජ තේජෝ ධාතු ආයුෂ්මාච විඥාන විඥානේ කීරේ සිත මොසු ඒ පැවිදි කියලා නේ භවංග චිත්ත සංකතිය යදා යම් විටක කාලං ජහන්ති මං කායං ජහන්ති ඒ කියන්නේ මේ කියන ලබ තුන ආවිෂේ කියන ජීවිතේන්ද්‍රිය රූපයක් කර්මජ තේජෝ ධාතුවක් විඥානයයි කියන මේ චිත්ත පරම්පරාවට සංසිතක් ඉමං කායං ජහන්ති ඉමං කායං ජහන්ති කියන්නේ මේ කය අත්හරින්ද අපවිද්ධෝ ඒවායින් පහරු කියන්නේ ඒවා පහරු මේ කය අපවිද්ධෝ සදා එකල්හි සේති සේති කියන්නේ සයනීය කරනයි විරත්ථංග විරත්ථංග කියන්නේ වැඩකට නැති දෙයක් නෙමෙයි විරත්ථංග කලින්ගරන් කියන්නේ මේ දිරු දරකඩක් ඒ වගේ කෝණීය මේ තුන දැක්කේ ඒ තුනම තුනක් නිසා හටගත්ත තුනක්ද කර්මය නිසා හටගත්ත කර්මය නිසා හටගත්ත ජීවිතේන්ද්‍රිය රූපයත් කර්මය නිසා හටගත් කර්මජ තේජෝ ධාතුවත් කර්මය නිසා හටගත් විපාක විඥානය විපාක විඥාන කියන්නේ මෙතන භවංග විඥානේ ප්‍රතිසන්දිය දුන්න ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන සුත නැවත නැවතත් උපදෙවිදී භවංග කියන්නේ පවිද්දෝ තදාසේති රත්ථංග කලින්ක ඉතින් ඒකෙන් තේන්නේ මේ ජීවිතයේ පැවැත්ගෙන යාමේදී සිත බොහෝම වැඩගත් කරනක් සිත ඒ කියන්නේ භවංග චිත්ත පරම්පරාවලදී ඒකට ඒකට භවංග කියන්නේ භවංග කියන්නේ භවස්ස අංග භාවේන භවයේ අවයවය වශයෙන් අවයවය වීම පස්සේ. එතකොට භවයේ අවයවය කිව්වේ ඒ භවයේ පිළිඳඳව තිබෙන ප්‍රධාන කරුණ ප්‍රධාන දේ. ඒ නැති වුණු කල් භවයේ ඉවරයි. මේ භවයේ ඉවරයි. භවස් අංග භාවය. අන්තකේ භවය රූපත් පිළෙන භවයකන භවයක් නේ. දැන් අරූප ලෝකයේ පිළිබඳ ඒ රූප පිළිබඳ කතාවක් එන්නේ නැහැ. ඒ නිසා අරූප ලෝකයේහි මරණය ගැන කීවේදී කියෙයිතු නැහැ. ඒක භව පරියාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ කියලා. මෙතන මේ ඒක භව පරියාපන්නස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ඡේදෝ කියලා කිව්වේ සිතයි කයයි දෙකම පවත්නා ලෝකයක කර්මයෙන් හටගන්නා ජීවිතේන්ද්‍රිය රූපය ගැන. ඒ ජීවිතේන්ද්‍රිය රූපය යම් අවස්ථාවකදී නැතිවෙතෝ ඒ අවස්ථාවේදීමයි නැතිවන්නේ කර්මජ රූප සියල්ල. ඒ කර්මජ රූප යම් අතුරෙන් කීපයක් තමයි මේ සිත හටගන්නා තැන් වශයෙන් දක්වන්නේ. චක්කු සෝත ධාන ජීවහා කාය වත්තු කියා දක්වන නැත හදේ වත්තු ඒ සිත හටගන්නා තැන් වශයෙන් තින්දා තිබෙන්නේද කර්මජ රූප. ඒවාද අර ජීවිතේන්ද්‍රිය සිඳෙනකොටම ඒවත් සිඳී යනවා. ජීවිතේන්ද්‍රියත් සමග පෙරපසු නොවි නැතුව යනවා. ඊට පස්සේ මේ කය ඇසුරු කොට සිතට පවතින්නට බෑ. ඒ නිසායි සිත ඊළඟට ඊට සුදුසු තැනක නැවත හටගන්නේ. ඒ සුදුසු තැනක් කර්මයෙන් ලබා දෙන තැන. කර්මයෙන් තහල කරගෙන තැන. නාම ජීවිතයෙන් නාම ජීවිතයෙන්ද්‍රිය සිතත් සමග පවතින. ඒක හැම සිතක් පාසාම උපදින නැති වෙන උපදින නැති වෙන ස්වභාවය. ඉතින් ඒක නාම ජීවිතයෙන්ද්‍රිය සිදී යනවා යම් අවස්ථාවකදී ඒ කියන්නේ ඊට පස්සේ නාම ධර්ම උපදින්නේ නැහැ. එහෙම වන්නේ රහතන් වහන්සේගේ චුති. ඒක නාම ජීවිතයෙන්ද්‍රිය පවතින නැවත නැවත උපදින. එතෙන්දී ඒ ධ්‍යාන ශක්තියෙන් නැත්නම් ඒ සමාපatti බලය තාවකාලිකව නවත්වා ගැනීම කරා. ඒ ඇතිවීමේ ශක්තිය තියෙනවා. නමුත් තාවකාලිකව මේ තාවකාලිකව ඇති කරගන්න ඒ විරෝධ සමාපatti බලය විසින් ගන්න. ඉපදීම නවත්වා. ඉස්සයි විරෝධයෙන් නැගිටිනකොට නැවත පහළ වෙනවා. දැන් අපට ඕන කළේ කියන්නේ ඒ කර්මයෙන් හටගන්න රූප කර්මයේ නිසා උපදින කර්මයෙන් උපදවන රූප ඒවට කියන්නේ කර්මජ රූප. ඒ කර්මජ රූප උපදවන ප්‍රත්‍ය වශයෙන් ගන්න කර්මය සිත් වශයෙන් 25ක් දක්වා. අකුසල් සිත් 12යි කාමාවචර කුසල් 8යි රූපාවචර කුසල් 5යි. ඊළඟට චිත්තජ රූප අපි ඒ සමුඛාන ඒ කම්ම සමුඛානාදී රූප පිළිබඳ දෙන්නෙන්ව ඉගෙන ගැනීම පස්සේ කරමු. ඒක ගැමේ හේතුන් ගැන කතා කරන්නේ සමුඛාන ගැන. ඊළඟට චිත්තජ රූප සිතද රූප උපදවන හේතුවක්. ඒක ටිකක් ගන්නට අමාරු වගේ පෙනෙන්නට පුළුවන්. සිතින් රූප උපදවනවයි කියන එක. එහෙත් සිතින් රූප උපදවනවා. ඒ සිතින් රූප උපදවන්න පුළුවන් වන්නේ හැම සිතකටම නෙවෙයි. සමහර සිත්වල සිත්වලින් සමහරක් රූප උපදවන සිත් සමහරකින් රූප උපදවන්නේ නැහැ. එහෙම රූප උපදවන සිත් වශයෙන් දක්වා පිළිගන්නේ කීයද? සිත් 70 කියලා. 75 75ක් රූප උපදවන සිත් වශයෙන් දක්වා. රූප නූපදවනම සිත් වශයෙන් වෙන් කරන්නේ විපංච විඥානයයි කියන චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන ඒ විපාක සිත් 10. හා අරූපාවචර විපාක සිත් 4. අරූපාවචර විපාක සිත් 4 ලැබෙන්නේ අරූප භූමියේ. කියන්නේ අරූප ධ්‍යාන මෙහිදී උපදවා ගත හැකි. ඒ මෙහිදී උපදවා ගන්නා විට අරූප ධ්‍යානය ඒ ධ්‍යානයේ වශයෙන් ලැබෙන්නේ කුසල් සිත. රහතන් වහන්සේට නම් ක්‍රියාස්. නමුත් විපාකය මෙහිදී ලැබෙන්නේ නැහැ. විපාකය අරූප භූමියේදීමයි ලැබෙන්නේ. එයින් ලබා දෙවන්නේ කුමක්ද? නැත ඇති කරන්නේ කුමක්ද? අරූප භවය. අරූප භවය ප්‍රතිසම්දී භවාංග චිති වශයෙන්ුයි ඒ අරූපාවචර විපාකසිත ලැබෙන්නේ. අරූපාවචර විපාකසිතට ආයත් කෘත්‍යවන්නේ තේත්මයි ප්‍රතිසම්දී භවාංග චිති. ඒ ප්‍රතිසම්දී වශයෙන් අරූපාවචර විපාකසිත ලැබෙනකොට ඒ ප්‍රතිසම්දී සිතහ පෙරපසු නොවි ඇතිවන්නේ ඒ සිතෙහි ලැබෙන චෛතසික මිසක රූපයක් නෙවෙයි. රූප ඇතිවන්නේ නැහැ. එමකද රූපය විරාග භාවනාව කොටයි අරූප භවයෙන් උපදින්නේ. රූපය පිළිබඳ පිළන ආසාව යටපත් කරලා ඒක අත්හැරලා රූප විරාග භාවනාව කරා. ඒ නිසායි අරූප භවයෙන් උපදින්නේ. ඒ රූපයට තියෙන ආසාව අත්හැලා අත්හැරලා ඒ අත්හැරියේ රූපයේ තිබෙන දොස් දැකලා ඒ නිසා අරූප භවෙහි රූප මොනවත් ලැබෙන්නේ නැහැ. සමහරෙක් කියනවා අරූප භවෙහි ඉතා සිවුම් රූපයක් තියෙනවායි කියලා. නැත්නම් කොහොමද සිත ඇතිවන්නේ කියලා. නමුත් ඒ සිවුම් එකක්වත් තිබෙනවා නම් රූපයක් තියෙන බව දක්වන රූප එකක්වත්. ඒ නිසායි ආරුප්පේ නැති කිංචිති කියලා අභිධර්මාර්ථ සංග්‍රහය එනවා පාඩයක්. ආරුප්පේ නැති කිංචිති. ඒ කියන්නේ රූප අතුරෙන් කිසිදු රූපයක් අරූප භූමියේ නැත. එන්නේ භූමි කියන එක භූමි කියන වචනේ තිබෙන්නේ ස්ථානය දැක්වීමටම නොවේ. අවස්ථාව දැක්වීමටත් භූමිය කියන වචනේ යොදනවා. දැන් කාම භූමිය කියන විට ස්ථාන භූමියක් දැක්වෙනවා. ඒ ස්ථාන භූමියක් කියන්නේ සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය සය. ඒ කුලස්ලදෑරුන් කාම භූමියක. හොඳයි ඒ කුලස්ලදෑරුන් කාම භූමිය කියන එක ගත්තත් එතන භූමි වශයෙන් මොනවද පෙන්වන්නට තිබෙන්නේ? ඒ පෙන්වන්නට තිබෙන්නේ ඒ කර්මය නිසා ලැබෙන ප්‍රධාන වශයෙන් පෙන්වන්නට තිබෙන්නේ ඒවා. කර්මය නිසා ලැබෙන චිත්ත චෛතසික රූප කියන මේ කොටස් කාම භූමිය ලැබෙන නිසාය කියන්නේ කවුද? කාම භූමික සත්වේ. නේ? කාම භූමික සත්වේ කාම භූමියට අයත් සත්වේ. ඒ කාම භූමික සත්වයාගේ ඒ කාම භූමියට අයත් බව මොනවෙන්ද පෙන්වන්නට තිබෙන්නේ? කාමාවචර කුසල කර්මයකින් ලබන ලද පංචස්කන්ධයක් තිබෙන්නේ. ඒ පංචස්කන්ධය විසක් ඒ කාම භූමික බව දක්වන්නට වෙන මොනවත් වෙන මොනවත්. දැන් ඒ ස්ථාන භූමික කියලා කියන්නේ මිනිසුන්ගේ වාසය ඇති ස්ථානයක් වශයෙන් මේක පෙන්වනවා. ඒ නිසා ඒ මනුෂ්‍ය වාසයක් තිබෙන නිසා මිනිසුන්ගේ භූමියක් හැටියට දක්වනවා. මිනිස් මනුෂ්‍ය ලෝකය කියන්නේ දැන් බලන්න දැන් මනුෂ්‍ය ලෝකය කිව්වම අපි කියනවා දැන් මේකට මිනිස් ලෝකය කියලා කියන්නේ. ඒ මිනිස් රෝ නම් මිනිසුන් විතරයි ඉන්නට තිබෙන්නේ. මේ තිරිසන් භවයට අයිති අය සිටිනවා. උන් අයිති මනුෂ්‍ය ලෝකයට නෑ. ඒ තිරිසන් ලෝකය. ඒක තිරිසන් ලෝකය. ඒක තිරිසන් භවය. ඒ භූමිය දක්වනවා නම් කියන්න තියෙන්නේ ඒක තිරිසන් භූමියක්. ඉරස්ථාන භූමියක්. නෑ ඒ ද්‍රව්‍යමය ලෝකයේ කීවේ ඒ ද්‍රව්‍යමය ලෝකයේ කීවේ ඒක මේ ඕකාසලු. ඉතින් ඒකෙත් තිබෙන දේවා. දැන් ඒකයි මොනවද තිබෙන්නේ එතනත් කියන්න. ඉරහඳ තාරක ආදි වශයෙන් පෙන්වන්න තිබෙන නැත්නම් මේ පොළොව පෘථුවිය ඒකම රූප. පෘථුවිය රූප. දැන් සමහර රූප තිබෙනවා කර්මයක් සම්බන්ධයි ඒකට. ඒ දැන් දෙවිවරුන්ට ඔවුන්ගේ පුණ්‍ය කර්මයේ හේතු කොටගෙන දෙවියෙකු වීමට යමනා කරන ලද දිනක් කරලානේ දෙවියෙකු වුණේ. ඒ දෙවියා උපදින කොටම ඒ දෙවියාගේ පින නිසා ලැබෙන විමානයක් තිබෙනවා. ඒ දෙවියාගේ පින නිසා ලැබෙන ආසනයක් තිබෙනවා. ඒ දෙවියාගේ පින නිසාම ලැබෙන වස්ත්‍රාභරණ ආදිය තිබෙනවා. ඒ ඔක්කොම ගැන කියන්නට තිබෙන්නේ ඒ දෙවියාගේ පින නිසා බැවින් කර්මප්‍රත්‍යය කියන්නේ. දෙවියාගේ පින නිසා ලැබෙන බැවින් ඒක කර්මප්‍රත්‍යය. නමුත් ඒ රූප කර්මජ රූප නෙවේ. ඒ ලබා ගැනීම ඉත්තු රූප. ඒ නිසා කියන්නට ඕනේ වාත කර්මප්‍රත්‍යය උතු සමුත්ථානක. සිංහල සෙනගත් අරගෙන ඒක එක්කොල්ල කන්නේ ඒක තමයි අයත් කරගන්නට. සිතානෝ එවේලේ බුදුරජාණන් වහන්සේ බහ දකින්නට ගියා. උන්වහන්සේත් සමග පතිවිසාමිති වෙමින් සිටින අවස්ථාවක්. රජුරෝ ලැස්තු වුණා මේ කොල්ල කන්න. පිරිසත් සමග යනකොට රජුන්ට පේනවා තමන් ගෙනියන පිරිසට වඩා විශාල පිරිසක්. එතනත් ලැස්ති වෙලා ඉන්න යුද්ධක. රජු ආපහු ඇරුණා. හැරිලා ගියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින විහාරය. යනකොට දෝතිය සිතාපු තිබුණා. යෝමේ සටන් කිරීමට ඔක්කොම කටයුතු සූදානම් කරලා කිසිවක් නොදන්න කෙනෙක් වගේ මෙතනට වෙලා ඉන්නේ. අයි මහරජා ඔබ මගේ මාලිගාව කොල්ල කණ්ඩව ගියාද? ඇයි දැරිද කියලා ඇහුවා. එතෙන්දි කිව්වලු එහෙමයි එන්නේ ඒ මහරජා මගේ මාලිගාව පසෙක තිබියේ. රෝහන්සේට පුළුවන් නම් මගේ මේ ඇඟිලි 10යි මුදු 20ක් තියෙනවා. පුළුවන් නම් ගලව ගන්න. මම දෙන්න කැමති නැහැ. මේ රජුල ඇද්දම මේ කොහොම? දහදිය එදිරුනාළු රජතුමා. රජුවන් තුම ශක්ති සම්පන්න කෙනෙක් කියලා. අද ගන්න බැරිම. ඒකාර මහරජා අල්ලන්න මේ සල්ුව. මම කැමතිෙන් දෙනවා කියලා. මුදු ටික හැලුවලු. ඒ ඊට පස්සේ මලියාවට ගියේ නැtei කියනවනේ මේ සිටුතුමා. ඒ ගමනම ගිහින් මහනුවර. ඒ මහනුවරත් සමගම මාර්ගාව අතුරු පහක් නැහැ. මේ එහෙම ඒ ප්‍රවෘත්ති හැටියට ඒක පින නිසා ලැබුණ කර්ම ප්‍රත්‍ය උතුසමුත්ථාන. උතුසමුත්ථාන. ඉතින් කර්මය කියන්නේ ඒක බොහොම විසිරු එකක්. දැන් සමහර කෙනෙක් කුණිට හිතා ගන්නට බෑනේ කර්ම විශ්ය අචින්තයයේ කාටවත් බෑ හිතා ගන්න. ඒ නිසා මේ කොහොමද මේක රන්නේ? ඒත් මිනිහෙක් නේද? එහෙම හිතන්නද පුළුවන් කෙනෙක්? ඒත් මිනිසෙක් නේ. එහෙම නේ බොහෝ දෙනෙක් හිතන්නේ. ඒ මිනිසා වුණා ඒ මිනිසා කරපු වෙන කර්මය. බලන්න මොන විදිහේ කර්මයක්ද කරපිටේ? සමහරුන්ට නිකන් වතුර ගලනවා වගේ එන්නේ නේ තමන් ගෙදරට වෙලා හිටියා මේ වතුර ගලනවා වගේ එනවා හැම පැත්තෙන්ම ධන ධාන්‍ය රැස් වෙනවා මොකද හේතුව සමහරෙක් ඉන්නවා උදේ සිට රෑ වෙනතුරු රෑ සිට එළි වෙනතුරු වෙහසනවා වෙහසනවා වෙහසනවා ඒ සමහරුන්ට තමන්ගේ එදා වේක සපයා ගන්නට බැහැ මොකද හේතුව එහෙම ආයත් සමහර විට කියනවා මේක ආර්ථිකයේ ක්‍රමයේ වැරද්ද කරලා බලමු වෙනත් ක්‍රමයකට එහෙ නැත්ද දෝනා බහින මිනිස්සු ඈ ආර්ථික වශයෙන් වෙනත් මේ ක්‍රමයක් තියෙන්නේ එහෙ නැත්ද මේ දෝනා ඇතුළට ගිහිල්ලා ගිහිල්ලා නිරන් එහෙම කඩන මිනිස්සු නැත් ඒ මිනිස්සු සැපද නෙමෙයි මේක ඇත්තද ඒක කාටවත් වළක්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි ඒවා හැම දිනාගේම කර්මයක් හැම දිනාටම කර්මයක් ඒ කර්මෙ මොන මොන විදිහෙන් ඒ තමන්ට ඒක කර්මයක් නෙමෙයි අපි අනන්ත අප්‍රමාණ කර්ම කරwidetilde ඒ අනන්ත අප්‍රමාණ කර්මයන් අතුරෙන් යම් යම් කර්ම නිතර ලැහැස්තිව පවතිනවත් වෙන වෙලාවක එන්න ඒ වගේ කියන්නේ ඉතින් ඒකට තිබෙන්නේ අර නරක කර්මවලට ඒ තරම් ඉඩක් නොලැබෙන පරිදි අප යහපත් කර්ම වලින් පිරෙන්නේ එකයි කරන්නට තියෙන. ඒ කාහටවත් ඊර්ෂ්‍යා කරලා කාගේවත් සම්පතක් තමන්ට ලැබා කියලා කවදාවත් ඒ කර්ම කප්පේ වෙනස් කරන්න බෑ. එහෙම හිතනවා නම් අර ඒ එහෙම කරන්නට පුළුවන් හිතන්නට පුළුවන් කර්මයේ පිළිබඳව නොදන්නාය. කර්ම බොහෝම කිසි කිසි. අනේ කර්මය දැන් බලන්න අප අතර කවුද ඉන්නේ එක සමාන එක සමාන අපේ මොනවාද ශරීරයේ හිටින්නේ ශරීරයේ හිටින්නේ පඨවි ආදි ධාතු ඒ රූප වශයෙන් කියනවා නම් පඨවි ආදි ධාතු හතරයි ඒ ධාතු නිසා පවත්නා උපාදා රූපක් නමුත් අපි එක්කෙනෙක් කෙනා එක්කෙනෙක් කෙනා දිගෙනා මොකද වෙනස් කවුද මේ නිර්මාත්‍රයා කවුද නිර්මාත්‍රයා අපි දෙවියයි කියනවා නම් ඒ දෙවියා බුදුමයි කියන්නේ දෙවියෙක් ඒ කර්මය මහා විචිතියක් ඒ විචිතුරුකම කර්ම හේතුදෙන විචිතුරුකම දකින්නට මේ ලෝකෙහි තියෙන විචිතුරුකම දකින්න ඉතින් තුන් දන්නවනේ විචිතුරු කියන්නේ මොකක්ද විචිත්‍ර බොහෝම নানা ප්‍රකාරයි ඒකයි විචිතුරු කියන්නේ ඈ කර්ම දිරූප ඇයි හැම තිස්සේම නෑ කර්ම දිරූප නැත්තම් මේ ඇහැ නැති වෙන්නට ඕන ඒ කර්ම දිරූප නැවත නැවතත් උපදිනවා ඇති වෙන එක නැති වෙනවා තව තවත් උපදිනවා ඒ විදිහටයි මේ ඇස පැරිතගෙන යන්නේ ඒ විදිහටයි කන පැවතගෙන යන්නේ ඒ විදිහටයි නැහැය ගම්බය ගම්මා ඒ නැහැය දිව හය ඒ විදිහට ඒ කර්ම දිරූප ඇති වෙනවා ඇති වෙන එක ඊට අයත් ආවි කාලයේ කරත නැති වෙනවා ඉතින් ඇතිවීමේ නැරත්මක් නැහැ. ඇතිවීමේ නැරත්ම වන්නේ අර අපි මේ දෙන්නේ අවස්ථාවේ. ඉතින්දී මේ භවයේ පිළිබඳ කර්මජයන් රූපයන්ගේ ඇතිවීම නැති වීම. ඒක කර්මජ රූපේ නෑනේ. ඒකට ඒ චක්කු ප්‍රසාදය එතන ඒ පිළිබඳ වූ චක්කු ප්‍රසාදය නැතුව ගියා. දැන් දෙයිලඟට හිතේ කියන්නේ දැන් චිත්තජ රූප ඒ චිත්තජ රූප කියන ඒවා හිත නිසා හටගන්න හිත නිසා හටගන්න බව රූප හටගන්න බව අප කාහටත් පැහැදිලි වන්නට ඕන ඒ අවස්ථාවලදී අපේ මේ ශරීරයෙහිම ඇතිවන්නා වූ විකෘතිීන් දැන යම් කිසි අවබෝධනයක් ඇතිව අප සිටිතොත් ඒ වෙනස අපට තේරුම් ගන්නට පුළුවන් දැන් ආහත හරි තරහා ගිය. ඒ තරහා ගිය බව. එකතරම ලකුණු ඒ මුහුණෙන් විශේෂම මුහුණෙන් මෙතෙන්නේ. මුහුණෙන් කියන්නේ. දැන් සුදු අයගේ කන්න ආදිය මේ රත්ති වෙලා යන. ඔව්. ඒ රත්ති වෙලා යන. ඒ දිහේ අමුතු තත්ත්වයක්. ඒ ඇයට ඇති වෙනවා. හේතුව මේ සිත නිසා. ඒ වගේම හොඳ ප්‍රසන්න සිතක් ඇති වුණාම ඒ ප්‍රසන්න සිතක් ඇතිව සිටින කෙනෙකුගේ මුහුණ දිහා බැලුවාම පේනවා. ඒ සමහර විටක මේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අසනයි. ඒ බණ අසන අසමින් සිටින විට උන්වහන්සේ ධර්මය දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරද්දී පළමුකොට උන්වහන්සේ යම් යම් කරුණු දක්වනවා. සම්දස් ප්‍රේති කියලා පෙන්නන දැක්වීම කරනවා මේ මෙහෙම කියලා ඒ ධර්මයන් පිළිබඳ සම්දස්තිය. ඒ එතකොට හොඳ නරක දෙක වෙනකොට පෙන්වන අවස්ථාවවලදී ඒ අසාගෙන සිටින එක්කෙනා සමාතයෙන් පෙනෙනවා මේ ධර්මයන්ගේ පිළිදෙන හොඳ පැත්තයි නරකට. එනිසා නරක අත්හැරලා යහපතෙහි යෙදෙන්නේ කියන මේ අදහස ඔහු තුල උපදිනවා. ඒක තමයි මේ සමාදපේටි කියන්නේ. හරි ඒක සමාදම් කරවන ගන්වනු ලබනවා. උමන උවහන්සේ මේ අන කරනවා නෙවෙයි. ඒ ධර්මදේශනා කරමින් සිටින විට දැන් අපි ගන්නු දාන කතා, සීල කතා, සද්ද කතා මේ වදාරන විට මොනතරම් මසුරු මිනිසෙකු වුවත් මේ අහගෙන ඉන්නේ. Tamange sitha nemenawa dam divita. මම දන් දෙනවායි කියන අදහස ඔහු ඇතිකර ගන්නවා. ඒකයි ඒ පිළිබඳ ඔහුගේ සමාදානයක්. ඔහු ඒක දන්නවා. ඉතින් දන්නවා මේ කරනවායි. ඒක දැඩි කරනවා සම් තේජේති කියලා කියන්නේ. හරි තේජේති කියන්නේ ඒ අදහස දැඩි කරන. දැඩිසේ. ඒක අත් මොහරිම අදහසක් බවට පත්වෙනවා. ඊළඟට තමන්ට ඇති වූ මේ යහපත ගැන මේ අසන්නට ලැබුණු ධර්මයේ තමන්ට සිදු වූ යහපත කලකමින් ඒ දැනත්තා ප්‍රීතියකටපත් වෙනවා. ඒක සම්පහන්සියති කියලා කියනවා. සම්පහන්සිය. ඉතින් මොනවාද මේ? ඒ සම්පහන්සනේ ඇති වෙනකොට එතනත්තාගේ මුලින් පිළිබිඹු වෙනවා. දැන් මේ පිළිතුරු අහලා ඇති සමහර අවස්ථාවලදී සරියුත් හාමුදුරුවන්ගෙන් එහෙම නැත්නම් ඒ වගේ රහතන් වහන්සේ නමකගෙන් අහනවා. ඒත් මේ දැන් ඔබගේ මුහුණ බොහොම පැහැපත් වෙනවා. ඒ පරියෝදාත මුඛවන් මුහුණ බොහොම පැහැපත් පරියෝදා මේ මොකිනම් විහාරයකින්ද මේ කාලෙ වාසය කරන්නේ? කිනම් විහාරයකින්ද කියන්නේ මොන විදිහටද විහාරය කියන්නේ? මේ ඉරියව්වනේ, මේ ඉරියව්ව පවත්වනකොට ඉරියව්ව පවත්වන්නේ නිකම්ම නෙවෙයිනේ. යම්කිසි විහාරයකින් කියන්නේ යම්කිසි භාවනා මානසිකාරයකින්. ඉතින් උත්තර දෙනවා ඇවැත්නි, මා මේ කාලෙදී සතර සතිපට්ඨානයන් පිළිපදවන ලක්ෂිතව වාසය කරනවා. ඉතින් මේ සතර සතිපට්ඨානයන් පිළිපදවන ලක්ෂිතව වාසය කරනවා කියන්නේ භාවනාවේ යෙදී සිටිනවා. ඒ භාවනාවේ යෙදී සිටිනකොට ඇතිවන්නා වූ චිත්තජ රූප නිසා තමයි මේ මුහුණ පැහැපත් වෙලා තියෙන්නේ. මුහුණේ ඒ තරම් පැහැපත් බවක් ඇති වෙලා තියෙන්නේ මේ චිත්තජ රූප නිසා. අනේ විදිහට දැන් මරණයට කැපවෙච්ච නියම වෙච්ච මිනිතුන්නේ නැත්නම් සතුන්නේ ඔය දව මඩුවේ එහෙම ඒවා මක් මඩුවේ එහෙම දඟලලා තිබෙන්නේ. ඉතින් මූණ දිහා බලන්න. මූණ දිහා. කඳුළු යගිරෙනවා. කඳුළු යගිරෙනවා. බොහොම ශෝකමීය තත්ත්වයක් මූණේ තිබෙන්නේ සුලන්න. මොකක් නිසාද? ඇතිව තිබෙන දුක. ඒකේ දුක්මත් හේතු කොටගෙන. දැන් දුම්නසටපත් වූ අයගේ තත්ත්වය තමන්ගේම කෙනෙකුගේ මරණය සිදුවෙලා ඒ ඇතිවුණු ශෝකය යටපත් කරගන්නේ නැත්නම් දුරීභූත කරගන්නට තමන් කුලපැත්තෙන් හිතලා කාරණානුකූලව හිතලා ඒ දුරු කරගන්නට බැරි වූ අයගේ මුහුණේ මහත් දුන්නස් බවක් පේන්නේ. ඒ දුන්නස් බව කියන්නේ දුන්නසේ කියන එක පේන දෙයක් නෙවෙයි ඇත්ත. නමුත් ඒ දුන්නස් හිත වූ බව මේ මුහුණෙන් පේනවා. ඇයි ඒ සිතින් උපදවපු රූප හිතකට. චිත්තජ රූප. අන්න එහෙම සිතින් උපදවන රූපවලටයි චිත්තජ රූප. ඒකේ චිත්තජ රූපේ ඕම පෙනෙන එක විතරක් නෙවෙයි. එහෙම හිතාගත්තොත් වැරදි. මේ මූලින් පෙනෙන රූප විතරයි චිත්තජ රූප කියලා නෑ. දැන් චිත්තජ රූප නැති වෙනකොට පුළුවන්ද මේක ගන්න? කරන්න බෑ. ඒ චිත්තජ රූප උපදින. කොහොමද උපදින්නේ? මට උමනා කරන මගේ සිතේ ඇති වෙන මේ ගන්න චේතනාව ගැනීමක් කරා. ඒ ගැනීම කියන එක මේ කයින් කළ යුතු වැඩක්. ඊට සිදු රූප උපදවන ඒ චේතනාවෙන් ඊට උමනා කරන රූප උපදවන ඒ රූප උපදිනකොට රූපයන් අතර ප්‍රධාන රූපයක් වන්නේ ඒ රූප උපදවනකොට ඒ රූපය හැමතිස්සෙම පතරී ආපෝ තේජෝ වායු කියන සතරමා භූතනි උපදින්නේ. ඒ භූතයන් අතරෙන් ප්‍රධාන රූපය තමයි වායෝ ධාතුව. මේ ක්‍රියා සිදු කිරීමට උමනා කරන්නේ ඒ වායෝ ධාතුවේකට කියනවා චිත්ත ක්‍රියේ වායෝ ධාතුව කියලා. ඒ චිත්ත ක්‍රියේ වායෝ ධාතුව සමගම උපදින විඤ්ඤාති රූපයෙන් ඒ වායෝ ධාතුව සිදුසු පරිදි මෙහෙයවනවා. ඒ පැත්තට යොමු කරනවා. ඒ ක්‍රීමේ හේතු කොටගෙන තමයි මේ ඒ කායික ක්‍රියා සිදුවන්නේ. අන්න ඒ විදිහට ඒ කායික ක්‍රියා වාචික ක්‍රියා සිදු කරන්නට කර්මයේ ජ රූපනේ එතෙන් කොට උපකාර වන්නේ. එතෙන් දුවමනා කරන්න චිත්තජ රූප. චිත්තජ රූප වලින් ඒවා කරන්නේ. ඔව් දැන් භවංග සිතිනුත් උපදවන චිත්තජ රූප. ඉරිපා ඒ චිත්තජ රූප කියන ඒවා උපදවන උපදවන්නේ නැත්තේ විපංච විඥාන කියන දෙපත් විඥාන. විපංච විඥාන කියන 10ක් තියෙනවා. ඒ 10යි ඊළඟට අරූප විපාක හතර. ඒ 10 අතුන වේදී 10 ක්‍රියාව ඉතින් ඒ 75 දැන් අපි කියනවා අපි හිනාගෙන ආයේ කවුරුවත් සිනහ වෙනවා කියන්නේ මොකක්ද මේ සිනහ වීමවත් ඒ නැතිවත් සිනහ වීමයි කියන්නේ මේ සිතින් උපදවන රූප නිසා වෙන සිද්ධියක් කියන්නේ සිත් දෙක මේකට සිතක් සම්බන්ධද සිත නැත්නම් ඒ සිනහව ඇතිවන්නේ නැහැ සිනහව දැන් ඔය බඳිනවා කියන ඒවා ඒ කරන්නේ බඳිනවායි කියනකොට ශබ්දයක් උපදින්නට ඕනේ කොහොමද ඒ ශබ්ද උපදින්නේ ඒක චිත්තජ ශබ්ද ඒ චිත්තජ ශබ්දයේ බැලීම් ස්වરૂපයෙන් උපදින්නට ඒ චිතුම උපදවන විඤ්ඤාති උපකාර වන්නේ දැන් චිත්ත නැතිව ඒ කායික වාචික ක්‍රියා සිදුවෙන්නට බෑ සිදු කරන්නේ නැහැ ඒ ක්‍රියා අප සිදු කරන්නේ ඒ ක්‍රියා සිදු කිරීමේ චේතනාවෙන් යුක්ත සිත් ඇතිවීම ඒ සිත් වලින් කරන ක්‍රියා රූපය සිදු නැත්නම් කයින් කරන ක්‍රියා විය යුතු නම් කයෙහි ඒ රූප උපදවන නැත්නම් ඒ චිත්තජ රූප ආයක ක්‍රියා වශයෙන් පවත්නා රූප වෙනවා එහෙම නැත්නම් ඒවා වචනයෙන් කරන ක්‍රියාවන් වාචික ක්‍රියා පොදනා රූප වෙයි. ඒකයි මෙවන්න මේ සිටේ මේ කියනවා අරූප භූමියේ ඇතිවන අරූප භූමියේ ඇතිවන සිත් දැචිත්තන අරූප භූමියේ ඇතිවන සිත් 46ද ප්‍රතිපන්දිත රසද විපං විඥානයේද රහතුන් වහන්සේගේ ත්‍රිවන් සිතසිතද යමනේ සිත්තර ඉතිරි 75. දැන් ඉතිරි 75 ඉතිරේ සිත් වශයෙන් ගත්තම 89න් 14ක් ඒකාන්තයෙන්ම රූප නූපදවන සිත් වශයෙන් තිරෙන්නේ 14යි. විපංච විඥානයයි අරූප විපාක 4යි. නමුත් අර 75ෙනි දැන් ඉතිරි වුණ 75ක් තිබෙනවනේ රූප උපදවන ඒ 75ෙන් එක්ක යම්ම අවස්ථාවලදී රූප උපදවන්නේ නැහැ. අස්ථාවලදී දැන් ඒ විසයි මෙතන කියුවේ අරූප භූමියේ ඇතිවන සිත් 46. අරූප භූමියේ ඇතිවන සිත් 46 කියුවේ ඒ අර 42ක් තිබුණානේ මේ වස්තුන් ඇතුළු කොට උපදනා වූද වස්තු ඇතුළු නොකොට උපදනා වූද සිත් 42යි කියලා 42යි අරූප භූමියේ වස්තු මිත්‍රයක් නැතිවම උපදන අරූපාවචර විපාකසු උතරයි. ඒ දෙක දෙක තුන එකතු වුණාමනේ 46. ඉතින් අරූප භූමියේ ලැබෙනවා නම් සිත් ලැබෙන්නේ ඔය 46 පමණ. ඊට වැඩි ගණනක් ලැබෙන්නේ නැහැ. අනේ 46 අරූප භූමියේ ලැබෙනකොට රූප උපදන්නේ නැහැ. නමුත් ඒ 46න් හතරක් පමණයි අරූප භූමියටම නියමිත. අනිත් 42 වෙන භූමිය වල ලැබෙනවා නම් ඒ අවස්ථාවේදී රූප උපදවනවා. එර්මන රූප උපදවනවා. ප්‍රතිසම්පිති රසද ඒ ප්‍රතිසම්පිති රසද කියේ ප්‍රතිසම්පිති කියන්නේ 19. ඒ ප්‍රතිසම්පිති 19 වෙනි අපි දන්නවා ප්‍රතිසම්පිති හතරක් රූප උපදවන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ප්‍රතිසම්පියක් තමයි රූප ලැබෙන්නේ නැහැ අරූප භූමියේ. ඒ හතර ඇරුනම ප්‍රතිසන්දී සිත් පිළෙනවා තව 15ක්. ඒ 15 නාම රූප දෙකම පවත්නා භූමිවල ලැබෙන සිත්. නාම රූප කියන දෙකම ලැබෙනවා නේ කොච්චර කියනවා පංචස්කන්ධය ලැබෙනවා. ලැබෙන භූමිවලයි ඒ විපාක සිත් 15 ප්‍රතිසන්දි කෘතයෙන් ලැබෙන්නේ. ඒ ප්‍රතිසන්දි කෘත් රස දෙකේ ප්‍රතිසන්දි කෘතයෙන් ඒවා ලැබෙන විට ප්‍රතිසන්දි සිතේ චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒකයි දැන් ප්‍රතිසන්දි සිතේ චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒ ප්‍රතිසන්දි සිතෙන් කියේ ප්‍රතිසන්දි අවස්ථාවේදී චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒමත් විපාද ප්‍රතිසන්දි සිතේ කියන්නේ ඒ භවයේ පිළිබඳ ආගන්තුක සිතක්. ඒ ආගන්තුක සිතේ එලේලේම උපදනා වූ ඊට කලින් මොහොතකටවත් කලින් උපන්ණය අභය වස්තුවක් ඇතිව කොට නෙවෙයි. එවේලේම සිත උපදින කොටම උපදින හෘදේ වක්තුව ඇතිරූපයි මේ ප්‍රතිසම්පිත ලැබෙන. ඒ ප්‍රතිසම්පිත හරියට යම් කිසි තැනකට පැමිණෙන ආගන්තුකෙක් වගේ. ඒකනම් සහවුරු වීමක් මෙතන ඉතිරි නැයින් කරන්නට වැඩක් තිබෙන. කරන්න මොකක්ද? මේ භවයක පහල කරගනි බලමු පහල කිරීමක්. ඒ කෘත්‍යය ආයත්වන ඒ සිටි චිත්තජ රූපය කියලා කොටක්ද උපදවන්නේ නැහැ. චිත්තජ රූප උපදින්නේ කොයි අවස්ථාවකද? ඊට අනුතුරුව ඒ සිතම භවාංග කෘතේ උපදිනවා. අනේ භවාංග කෘතේ උපදිනකොට භව ප්‍රථම භවාංගයේ උත්පාදක වෙනින් සිට උත්පාදක වෙනින් සිට ඒ සිතේ උත්පාදක වෙනෙහිදී පිටි බංග කියන ක්ෂණවලදී ඒ සිතේ උත්පාදක වෙනෙහිදී සිත්ජ රූප උපදවන. ඒර සිත්ජ රූප උපදවන්නේ සිතට උත්පාදක වෙනෙහිදී. බං පිටි බංග වලදී නෙවේ. එනිසා ප්‍රතිසංවිති ප්‍රසද කිව්වේ ප්‍රතිසංවිති කෘත්‍යයෙන් ඒවා ලැබෙන විට සිත්ජ රූප උපදවන්නේ නැහැ. විපස් විඥාණයද විපස් විඥාන ආදී මේ 10ක් එව ඇති වෙන අවස්ථාවලදී සිත්ජ රූප උපදවන්නේ නැහැ. රහතන් වහන්සේගේ සිටිසිතද ඒ රහතන් වහන්සේගේ සිටිසිත දක්වලා තිබෙන්නේ උන්වහන්සේගේ සිටිසිත අන්තිම සිටනේ භවය කියන්නේ මරණය කියන එක උන්වහන්සේට ඇතිවන්නා වූ මරණය මොන මරණය හැටියට දක්වන්නේ සම්ඡේද මරණය. ඊට පස්සේ උන්වහන්සේට නැවත මරණයක් වන්නේ නැහැ. අනේ සමුච්ඡේද මරණය සිදුවෙන චිතිතේදී රූප ඉදීමක් නොකරන බවයි ඒ අභිධර්මයේ අභිධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ. සමහරෙකුගේ අදහසක් තිබෙනවා ඒ සෑම සත්‍යයන්ගේම චිතිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැtei. ඒ මාත ඒක බොහෝ අභිධර්මාචාර්යවරු පිළිගත් මතයක් නේ. රාතන් වහන්සේගේ චිතිතෙන් රූප උපදවන්නේ නැtei කියන එකයි වඩාත්ම පිළිගත් මතය. ඒ නිසා ඒ සිත්තර. එතකොට ඒව අවස්ථා. දැන් රහතන් වහන්සේගේ චිතිත වශයෙන් උපදින්නේ මොන චිතද? රහතන් වහන්සේ වූ උතුමාගේ ප්‍රතිසංවිචිත වූ යමක් නම් ඒකනේ. ඉතින් ඒ ප්‍රතිසංවිචිත අනුතුරු ඒක භවංග වශයෙන් පවතිනවා. ඒ භවංග වශයෙන් ලැබෙන අවස්ථාවලදී ඒක උත්පාදක වෙන්නේ චිත්තජ රූප උපදිනවා. ඉතින් අවස්ථාවේ විතරයි නැති. එතකොට චිත්තජ රූප ඔය විදිහට සිත් 75කින් උපදවනවා. ඒ අවස්ථා හැර සියලුම සත්වයන්ගේ ප්‍රතිසංවිචිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. රාතන් වහන්සේගේ චිතිතෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. අනිතේ ඒ රූප උපදවන්නේ නැති සිත් තමයි අරූපාවක විපාක සිත් හතරක් විපංච විඥාන. ඉතින් මේකට කරුණක් කියනවා. මේ සිත් හතර රූප විරාග භාවනා බලයෙන් උපන්දගින් රූප රූපදවයි. ඒ අරූප වචර විපාක සිත් හතර. ඉතිරි සිත් 42 වූ කල්හි වෙන භූමි වලක් ඇති වෙන බැවින් මෙහි අරූප භූමික අවස්ථාවේදී පමණක් රූප නූපදවයි. එතන අපි කියවේ මේ 42 වෙන තැන් වල උපදිනකොට රූප උපදවන. අරූප භූමිය උපදිනකොට විතරයි රූප උපදවන්නේ නැත්තේ. අරූප භූමිය රූපයන්ට ස්ථාන නොවන බැවින් දෙපස් විඥානීය වනාහි රූප ජනනෙහි විවාහ වන ධානාංගයන් හා නිරෙදෙන බැවින් රූප නූපදවයි. එතකොට ඒ විපංච විඥානෙහි ලැබෙන ඒ চৈতසිකයක්වත් ධ්‍යානාංග කෘත්‍යයේ සිදු කරන්නේ නැහැ. ඒ නිසා ඒවා රූප උපදවන්නේ නැහැ. ප්‍රතිසංදි සිද්ද ප්‍රතිසංදි කෘත්‍යෙහිදී රූප නූපදවක්. භවාංග චිති කෘත්‍යයන් සිදු කරන කල්හි රූප උපදවක්. ප්‍රතිසංදි වෙනුවට සිත් අදු නොවන බැවින් රූප උපදවන සිත් වැච්ච පහත් සමු ලැබේ. මෙත ඒ 75 ප්‍රථම භවාංගයේ උත්පාදක වෙනින් පටන් රූප උපදවන්නේ හැම සිතකදීම උත්පාදක වෙන්නේ චිත්තජ රූප උපදවන. ඉති භංග ඈ චිත්තජන ඒ හැම එකකටම නෙවෙයිනේ. දැන් චිත්තජ රූප වලට ඇතුළත් වෙන කාය විඤ්ඤාති වචී විඤ්ඤාති වලට තියෙන එක චිත්තක් හැදේට આવුන. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති අනිත් ඒවා කොටම චිත්තක් වෙන 17ක අවශ්‍ය තිබෙනවා. අර අර උපච සම්පති ජරතා අනිත්‍යතා කියන ඒවා ඒ රූපයන්ගේම ආකාර වශයෙන් දක්වන ලක්ෂණ වශයෙන් දක්වන්නේ. ඉතින් ඒවායේදී උපචේත පෙන්නා මේක කුඩාක්ෂණයයි සම්පතියෙන් පෙන්නා මේක කුඩාක්ෂණයයි ජරතාවට ඒක කුඩාක්ෂණ 49යි භංගයට නැත්නම් අනිත්‍යතාවට ඒක කුඩාක්ෂණයයි ඒ විදිහට දක්වනවා. ඉතින් මේ 75 අතරේ අර්ථනා ජවන් කියන 26 මේක මුතුන් දන්නවනේ. මොනවාද අර්ථනා ජවන් කියේ? මහත්ගත ජවන් 18යි ලෝකෝත්තර ජවන් 8යි. ඒ එකතු වුණාම 26 වෙන්නේ. මහග්ගත නරං ජලං ධාතේ කීවේ රූපාවචර කුසල් 5යි අරූපාවචර කුසල් 4යි රූපාවචර ක්‍රියා 5යි අරූපාවචර ක්‍රියා 4යි. එතකොට ඒ එකතු වුණාම 99 ධාත. ඒවා මහග්ගත ජලං. ලෝකෝත්තර ජලං අතක් තිබෙනවනේ. කුසල් 4යි විපාක 4යි. නැත්තම් මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඒ දෙක ඒ ඔක්කොම එකතු වුණාමනේ 26. ඒ 26 තමයි කියන්නේ අර්පණා ජවන්. ඒ අර්පණා ජවන් ඒ රූපයිපදීවීම පරණක් නෙවෙයි. අර්පණා ජවන් උපදිනකොට ඉනිපදවන රූප තිබෙනවා. ඒ රූපයිපදීවීම පමණ නෙවෙයි. වෙන සිතකින් ඉපදෙන්නේ ඉරියව්ති වෙන්නේ. දැන් අපි ගනිමු කෙනෙක්. කෙනෙක් මාර්ගඵල ලැබපු කෙනෙක්. ඒ මාර්ගඵල ලැබපු කෙනෙක් එහෙම නැත්නම් කෙනෙක් මාර්ගඵල ලබන්නට බලාපොරොත්තු වෙනවා. ඒක නැත්නම් තමාව වාඩි කරව ගන්නවා. يعني තමාව වාඩි කරව ගන්නයි කියන්නේ අපි කතාවට තමන් ගිහිලා යම් කිසි තැනක වාඩි වෙනවානේ. ඒ වාඩි වෙන්නේ ඒ වාඩි වීම ක්‍රියාව කරවන්නේ කවුද? අරවාරි මේ අධ්‍යාත්මයේ ඉඳලා කෙනෙක් වාඩි කරවන්නේ නැහැනේ. සිතින් කියන්නේ සිතින් තමයි ක්‍රියාවාමිය නැත්නම් සිතේ ඇතිවන අදහස අනුව කය ඒ විදිහට පැවත නැත්නම් රූප ඇති වී ඒ වාඩි වීම ක්‍රියාව සිදුවන්නේ. ඊළඟට හිතම වාඩි වෙලා ඉන් භාවනාවේ යෙදෙනවා. වාඩි වෙලා භාවනාවේ යෙදෙනවා. ඒ භාවනාවේ යෙදෙනකොට උපදමාවි. දැන් එහෙම භාවනාවේ යෙදී සිටිනකොට මුලදී ඇතිවන්නේ මොනවද? මුලදී ඇතිවන්නේ කාමාවචර සිත්තු. කාමාවචර සිත්තු පොදින්නේ මොනවද? කාමාවචර සිත්තු වාගේ අපි දන්නේ මනෝද්වාරාවජ්ජේ සිත්තු. මනෝද්වාරාවජ්ජේම කාම ජවන් වශයෙන් ගන්නවා අපි කුසල ජවන් කාමාවචර කුසල් සිතක් ඊළඟට සදාරමණ උපදින මොනවද සදාරමණ ඒවා විපාකද ඒක නෙමෙයි අර ජවන් ජවන් ඉතින් ඒවා උපදින ඒවා ඉන්නේ මොකද කරන්නේ අර මුල් යම් ස්ථිති අවස්ථාවකදී සමාර විතනත්තාව වාඩි කෙරෙන්නේ නම් යම් පිටක් ඇති යම් හිඳවුවක් නම් පටන් ගත් ඉරියව්වක් ඇති කලක් ඒ ඉරියව්ව නොකඩා ඒ ඉරියව්ව වෙනස් නොකොට පවත්වාගෙන යාම ඒකට කියනවා ඉරියව්ව දැරීම කියලා. ඉරියාපතම්පි සම්මාමීති කියලා එන්නේ. ඒ ඉරියව්ව දැරීම සිදුවේගෙන. ඒකට අමුතුවෙන් වෙනම සිත් උපදින්නට ඕනේ නැහැ. අර සිත් වලින් කරන්නේ ඒ ඉරියව්ව කවදුරටත් දරනවා. එන්පා මෙතන කියනවා ඒ 75 අතුරෙන් අර්පණා ජවන් 26 රූප උපදවීම පදනක් නොව වෙන සිතකින් උපද වූ වාඩි වීම සිටීම ආදී ඉරියව් දරා සිටීමද සිදු කරයි. එවත් එන ඉරියව් වෙනස් නොවනසේ ආරක්ෂා කරයි. හොඳයි අපි මෙහෙම ගනි. ඒ ඉරියව් දරා සිටීම සිදු වෙනවා ඒ අර්පණා ජවන් 26. අර්පණා ජවන් 26. අපි ගන්නේ ඒ වෙනුවට ඒ ඉන්දේවට පස්සේ යම් කිසි ජවන පිටකින් මේ ඉන්දේවේ ඊට පස්සේ ජවන කෘත්‍යය සිදු නොකරන භවංග සිතම කඩින් නැතිවි මේ නැවත නැවත ජවන් සිත් නූපදී භවංග සිතම උපද හෙතන නිින්දට වැටුනොත් මොකද වන්නේ ඉරියව්ව පවත්වන්නට බැරි වෙනවා ඒ නිසා එහාට යන්න පුළුවන් මෙහාට ඉදිරියට ඉරියව්ව දැන්න ඒකෙන් කරන්නේ නැහැ ඉතින් කෙරෙන්නේ එනිසා මේ ජවන් 26 ඉරියව් දැරීමද සිදු කරයි. මනෝද්වාරා වජ්ජණය කාම ජවන් 29 අභිඥා දෙක යන මේ සිත් 33 ශරීරාංග කලය වාචාංග කරණයයි කියන ලද විඤ්ඤාප්තියද උපදයි. දැන් කාය විඤ්ඤාප්ති වාචී විඤ්ඤාප්ති කියලා දෙකක් තිබවත් ඒවා උපදවන සිත් මේ කියන්නේ මනෝද්වාරා වජ්ජණය කාමාවචර ජවන් 29 අභිඥා සිත් දෙක යන්නේ සිත් 32. දැන් මේකෙන් තේරුම් ගන්න තෝරි කුමක්ද? කාමාරත් මනෝද්වාරා වජ්ජණය කාමදවන් 29. කාමදවන් 29 කියන්නේ අකුසල් සිත් 12ක්, කුසල් සිත් 8ක්, ක්‍රියා සිත් 9. ක්‍රියා සිත් 9 වූයේ ඒ මහා ක්‍රියා 8ක්, අසුචිත්පාද සිතක්. කියන ඒ 29 කාමදවන් 29. අභිඥා සිත් දෙකේ කීවේ පංචමධ්‍යාන කුසල සංඛ්‍යාත අභිඥාවක් පංචමධ්‍යාන ක්‍රියාවන් කියන ලබන අභිඥාවක් ඒ ඉන්ද්‍රිය ධාරුවක් වෙන උපදවන අභිඥා ඒ ක්‍රියා දෙක දැනෙන මේ සිත් දෙක ශරීරාංග කලණී කියන කාය විඤ්ඤාතිය උපදවන ඒවයි කාය විඤ්ඤාතිය උපදවන වාචාංග කලණීයි කියන වාචී විඤ්ඤාතිය උපදවන ඒ කොටින් කීවේ මේ සිත් 32න් විඤ්ඤාතියින්ද උපදවනවා කාය විඤ්ඤාති වාචී කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති උපදවන වෙන ඒවා නැහැ ඒක මතක තබා ගන්න කාය විඤ්ඤාතිය උපදවන්නේ නැහැ මොනවෙන්ද සෝවාන් මාර්ග ඵල සකදාගාමි මාර්ග ඵල ඒ සිත් වලින් උපදවන කියන නෑ නේද කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති ඒවලින් උපදවන්නේ නැහැ